උපාසක මහතා අත්තරින්න ඕනේ කියන එක මගේ පුද්ගලික ප්‍රශ්නයක්. යුතුයකම් කරන්න ඕනේ කියන එක පෞද්ගලික ප්‍රශ්නයක් ඒක. ඒක පොදු ප්‍රශ්නයක්. පොදු ප්‍රශ්නේදී උපාසක මහතා ඒ කටිය වෙනුවෙන් කරනවා. පුද්ගලික ප්‍රශ්නයක මගේ ඒක අත්හැරලා කරනවා. දෙකම වෙලානේ. ඇයි පුද්ගලිකයි පෞද්ගලිකයි කියන එක පටලගත්තේ? දැන් භාර්යාවට, දරුවන්ට, දෙමව්පියන්ට, සහෝදරයන්ට යමක් කරන්න ඕනේ. බලන්න අත්තරින්නත් ඕනේ. මේ මිනිස්සු යුතුයකම් කරන්න. යුතුයකම් කරනකොට කොහොමද ඒක අල්ලන? ඒ කට්ටිය වෙනුවෙන් කරනවා. ඒ කට්ටියගේ අනාගතය වෙනුවෙන්, ඒ කට්ටියගේ යහපත වෙනුවෙන් කිසිම බලාපොරොත්තුවක් නැතුව කරනවා. දැන් ප්‍රශ්නේ විසඳිලා. හැබැයි මම මොකවත් අල්ලගෙන නැහැ. එහෙම ඒගොල්ලන්ට කළා. ඒ නිසා අවසාන කාලේ වයසට ගියාම මේගොල්ලෝ මට තේ දෙන්න ඕනේ, බත් දෙන්න ඕනේ, මාව බලා ගන්න ඕනේ. ඇයි මමනේ ගියා කියලා දුන්නේ? මම ගියාම මේගොල්ලෝ මාව පිළිගන්න ඕනේ, මාව බලා ගන්න ඕනේ. එහෙම බලාපොරොත්තු මොකවත් නැහැ. ඒ කට්ටියව පරිභෝජනය කරපුවාද? ඒ කට්ටිය යහපත් හිටියාද? ඒ කට්ටිය වෙනුවෙන් හැමදේම කරන්නේ මං වෙනුව කිසිම දෙයක් නැහැ. දැන් මං අත්හැරලා. හැබැයි පොදුවෙන් හිතනවා ඒ කට්ටිය වෙනුවෙන් හිතනවා. එතන මම නැහැ. ඒ නිසා මං වෙනුව මොකවත් එතන හදලා නැහැ. දෙපැත්තම නිදාස්නේ. අත්තරිනික තනි ප්‍රශ්නයක්. යුතුකම් කරන එක පොදු ප්‍රශ්නයක්. ඒ කට්ටිය වෙනුවෙන් කරන එක. ඒ කට්ටිය වෙනුවෙන් කරනකොට මම ඒක බලාපොරොත්තු නැත්තම් එතන මම නිදාස්. හැමදේම අත්තරින්න නම් කරන්න, ඉවර වෙන්න නම් කරන්න, නිදාස් වෙන්න නම් එතන මම නිදාස්. දෙපැත්තෙන් මම නිදාස්. මේ සරලදේ මීට වඩා ගැඹුරෙන් තේරෙන්න ඕන පාඩම. උපාසක මාත්‍ය දොස්තර කෙනෙක් හිටියා. 98 විතර ඇතුළු කළා මම දොස්තර කෙනෙක්. එයා ඩෙන්ටල් කෙනෙක්. ඩෙන්ටල් කෙනෙක්. ඒ ඩෙන්ටල් මාත්‍ය කටවුට් එකක් තිබ්බා, තව කටවුට් එකක් වාලා. ඇසිස් ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ ඔෆිස් එකක්. ඒක මේ විශේෂ ක්ලිනික් එකක්. ඒ කටවුට් එක වහලා, කටවුට් එකක් තිබ්බ හැබැයි ඒ ඇස් දොස්තර මාත්‍ය මේ කටවුට් එක අයින් කරන්න. අයින් කරන්න බෑ යාට. ඇයි? දොස්තර මාත්‍ය හරිය කෙනෙක්. ගැව්ව කටවුට් එක විස්තර ඔක්කොම දාලා යටින් ගැව්වා. මේක දත් පිළිබඳ ක්ලිනික් එකක් වුණාට ඇස් පිළිබඳ විශේෂඥයෙක් ඉන්නවා. ඕන් යාගේ ඇඩ්‍රස් එක. ඒකේ ෆොටෝ එකක් එම දාලා යටින් දින යාගේ කටවුට් එක ඒකේ. ඒ නිසා ඇස් සම්බන්ධ දිනාන මෙයාව සම්බන්ධ වෙන්න. මෙයාගෙන් ඒ උපකාර ලබන මේ ඇඩ්‍රස් එක මේක මේ මේ මත විස්තරය කියලා එයාගේ යටින් දාලා. දැන් මේ මිනිස්සු අරක ගලවනකොට එයාගේ එකත් එක්ක ගලවෙන. කොහොමද ඒ දක්ෂකම? අර ඩිජිටල් තින්කින් එකේ අඩි 12ක එකේ 8ක් තියෙන අරක 4ක් තියෙන මේක. මේක ලක්ෂණ ඩිසයින් කළා. අර මිනිස්සුන්ට බලනකොට අර මිනිස්සු වේදන් කළා මගේ කටවුට් එකක් මේක වුණලා. දැන් මේක ගලවන්නද? අර මිනිස්සුගේ දොරකඩේ ඉන්න පත කටවුට් එකක්. අද ඒ මනුස්සයා ඒක බාදයි කියලා පොලිසියට කියන්නේ නැහැ, ගලවන්නේ නැහැ. ඒ මනුස්සගේ කතාවත් ඒක තියෙනවා. එහෙම දක්ෂ වෙන්න පායි. ඇයි උපාසක මාත්‍යා මේ ලෝකේ අපි ආර්ය දැක්ම දකින්නේ නැත්තේ? අපි අනාර්ය දැක්ම දකින්නේ ඇයි? මිනිස්සේ කස් කරනවා. දඬුවම් කරන්න නෙමෙයි. තවතැනක මේ වරද්ද නොකර ලස්සන්ට ඉඳේ බෝධිසත්වය නිවැරදි කරන්න අස් කරනවා. පඩි දෙන්න. වැරදි කළාම ලෝකේ දුක් වෙනවා. වැරදි කළාම ගොඩාක් දේවල් අයිම වෙනවා. ඒකේ බෝධිසත්වයට උගන්වන්නයි පඩි දෙන්නේ නැත්තේ. පඩි නොදී අස් කරන්නේ. එහෙම නැතුව එයාගෙන් පලි ගන්න නෙමෙයි. පලි ගැත්තොත් මම කෙලසෙනවා. අවවාද කරොත්, අනුශාසනා කරොත් මම බැබලෙනවා. මම චරිතවත් වෙනවා. ආර්ය දැක්මෙන් දකින්න ඕනේ ලෝකේ. අපි දකින්න පුරුදුලා තියෙන අනාර්ය දැක්මෙන්. මිනිසෙක් වැඩට ගන්නවා. ඕසත් කරන්න නෙමෙයි ජීවත් කරවන්න. තුන්තරා බෝධියකින් පිරිනම් පානකන් ජීවත් වෙන්න ඕනේ. ජීවත් කරවන්නයි බඳව ගන්න. ඕසත් කරවන්න නෙමෙයි. ඒ ආර්ය දැක්ම අපිට තියෙනවා. පරිපාලනය කරන්නේ මේක ඕසත් කරවන්න නෙමෙයි, සංවර්ධනය කරන්න නෙමෙයි. ඉන්න කට්ටිය gider යනවා මේක කඩන් ගන්නවා. පවුල් ගණනාවක් අතරමං වෙනවා. ඒ කට්ටිය රැකෙන්න ඕනේ, ඒ කට්ටිය ජීවත් වෙන්න ඕනේ. ඒ කට්ටියගේ යහපත පිණිස මේ කාරියට පරිපාලනය කරන හොඳට ස්ට්‍රික් වෙනවා ඒකට. කිසිම තැනක කිසිම කෙනෙකුට සමාවක් නැහැ. හරියට යමේ එකට කියනවා මේ නියමට නීතියට වැඩ කරනවා. නීතියට වැඩ කරනවා. ඇයි එහෙම කරන්නේ? ඒ කට්ටියගේ යහපත පිණිස. ආර්ය දැක්මෙන් එක දකින්න. යම දේ තුළ මහාර්ය දැක්ම තියෙනවා. ලාභය උපයනවා පෝසත් වෙන්න නෙමෙයි. මේ සියලුම දෙනාගේ යහපත පිණිස වැඩිපුර උපයනවා. මම පෝසත් වෙන්න උපයන්න මම උත්සාහ කරන හැම මොහොතෙම ආයතනේ වැටෙනවා. වංචනික ධර්ම. ආයතනේ ප්‍රධානියා කවදාද පෝසත් වෙන්න උත්සාහ කළා ආයතනේ වැඩ කරුවොත් ඒ ආයතනේ බංකොලොත් වෙනවා. සමේ සේවක ඔක්කොම දිනු වෙන්න ඕන රට දිනු වෙන්න ඕන අපින් රටේ සේවාවක් වෙන්න ඕනේ. ඒ දැක්ම තියෙන හැමෝම අද ප්‍රධාන කලේ ව්‍යාපාරිකයෝ. ඒ දැක්ම નિවරදි. එතකොට විශ්වය අපට උදව් කරනවා. මම පොසත් යන හොඳට පොසත් කරලා ලොකු බැලන්ස් එකක් ආවම ඔක්කොම වාල දානවා. මේ කට්ටිය ඔක්කොම එලවල දානවා. පස්සේ පොලියම අපි ජීවත් වෙනවා. එයාට කවදාවත් එතෙන් දෙන්න හම්බෙන්නේ නැහැ. තියෙන ටිකත් ඒ දිලා යනවා. විශ්වයේ උපාසක මාත්‍ය මේ න්‍යාය ධර්ම තියෙනවා. ethics කියලා කියනවා යුනිවර්සල් ethics එක. මොකද මේ න්‍යාය ධර්මයේ කිව්වම ඇත්තට තව තවත් දෙනු ලැබේ. නැත්තට තියෙන දේ තුදුරනු ලැබේ. දුප්පතා තව තවත් දුප්පත් වෙන්නේ නැද්ද? පොසතා තව තවත් පොසත් වෙන්නේ නැද්ද? බෝසත්තුරු පාරමිතා තව තවත් පුරන්නේ නැද්ද? දුසීලා තව තවත් දුසීල වෙන්නේ නැද්ද? ඕක තමයි න්‍යාය ධර්මය. වඩන කෙනා තව තවත් වඩාගෙන ඉදිරියට යනවා. పంచకామ లోకే నొడన కెన తవతవత్ తిరియనవ ఏక విశ్వే న్యాయ ధర్మయ అనారసిత వెన కెనాట వడవడ అరసవత్ సపేనవలు వడవడ అరసిత వెన కెనాట తీన అరసవత్ నతి వెనవలు నం వెడిపుర మినిసి మరేని బుల్లెట్ ప్రూఫ్ కొల యాన కట్టి నిమేద హెలికాప్టర్ వల యాన కట్టి నిమేద కెలావ బుది అనిన కెనాట పతుర వదిన్నెత్ నె బింబోం బౌ వెన్నెత్ నె అరసవ నత్తాట నతి అరసవ సపేను లబే ආරසව ඇත්තට තියෙන ආරසාවක් නැති කරන ලැබේ. ඒකත් න්‍යාය ධර්මයක්. නිවන ඉල්ලන්නාට තියෙන නිවීමක් නැති වෙනවා. කිසිම නිවීමක් ඕනේ නැති ඔක්කොම අත්හැරින කෙනාට නැති නිවනක් දෙනවලු. නැති නිවනට යාට උරුම වෙනවලු. අනේ න්‍යාය ධර්මේ කොච්චර ලස්සන දෙකියි. මේ විශ්වේ න්‍යාය ධර්ම එකක්වත් අපි අත්හදා බලන්නේ නැහැ නේ, විඳන ගන්න නැහැ නේ. ඒවත් එක්ක අපි ජීවත් වෙන්නේ නැහැ නේ. කොච්චර දුර්වලද අපි. අපි මොනවද දන්නේ ඉස්සේ? මේ ප්ලැනට් එකේ මොකක්ද අපි දන්නේ? මොකවත් දන්නේ නැහැ. දන්නේ ගෙවල් අදා ගන්න රෝමස් කාන්තාව පුරුෂයෙක් බඳව ගන්න, දරුවෝ ටිකක් අදා ගන්න, වේසලා වේසලා වේසලා අවුරුදු 70 වෙනකන් අම්බ කරලා ඔක්කොම ටික ඉතුරු කරලා තියලා මැරලා යනවා. ওই ටික හැරෙන්න වෙන මොනවාර විශේෂ දෙයක් දන්න කෙනෙක් මට පෙන්නන්න. ওই ටික තමයි මම කරන්නේ. ලක්ෂයක් ගත්තාම ওই ටික කරන්නේ. වෙනස් එකක් කරනවා නේ. ඒ කරන්නේ බුදුහාමුදුරුවෝ සරණ ගිය කෙනෙක්. එයා තමයි වෙනස් එකක් කරන්නේ. එයා ඒක කරන්නේ. එමෝම කරන සම්ප්‍රදාය දෙය කරන්නේ. එයා වෙන එකක් කරනවා. ගෙවල් හදන්නේ නැහැ. අම්බ කරන්නේ නැහැ. දරුවෝ හදන්නේ නැහැ. අනාගතය ගැන හිතන්නේ අර කරන එකක්වත් මෙයා කරන්නේ. මෙයා වෙන එකක් කරනවා. ඒ බුදුන් සරණ යන කට්ටියට විතරේම වෙන එකක් කරන මානසිකත්වය දෙන්නේ. බුදුන් සරණ යන්නේ නැත්නම් අර කට්ටියත් ඒකම තමයි කරන්නේ. ආ ඇපල් ෆෝන් එකක්ද? එහෙනම් මට දෙන්න දොඩම් ෆෝන් එකක්. තට්ටු දෙකද? බංකරෙත් එක ගහන තට්ටු හතර. එහෙම එකක් හදන්නේ. අරයට වඩා මෙයා වැඩි වෙන්න හදනවා. මෙයාට වඩා අරයා වැඩි වෙන්න හදනවා. ඉදාස්තෙන්ද කවුරුත් අදන්නේ දෙමෙන් නැතු ඉන්න තාක්කල් පොදපව ඉරිකිඩ පව අපට ප්‍රශ්නයක් දෙමෙන් නැතු ඉන්න තාක්කල් නාන කෙනාට ඉරිකිඩ පොද ප්‍රශ්නයක්ද නෑ එයාට ප්‍රශ්නයක් නෑ මේ කාරි සරල ධර්මතාවයක් පාසිනා සරල ධර්මතාවයක් අත්තරින්න කියලා තීරණය කරපු කෙනාට වස්තු වල සම්පත් වල වටිනාකමක් තියනද එයාට නෑ ඔක්කොම එකයි අත්තරිනවා කියලා හිතුවාන් පස්සේ එයාට මොකුත් වටින්නේ නෑ ඔක්කොම අතන වේලම් බ්‍රාහ්මණට එකක්වත් වටින්නේ නැහැ. මුතු තියෙනවා, මැණික් තියෙනවා, රත්තරන් තියෙනවා. අර දිරාපත්තන යකඩ පාත්‍රයක් තියෙනවා. පුටු මේස කැබිනට් එකක් තියෙනවා. පරණ වෙලා පාවිච්චි කරලා අහිං කරපු වලනුත් තියෙනවා. ඔක්කොම එකයි. මේ ටික මිනිස්සු ගත්තල කමන්න මුතු මැණික් ඕ ඒවා දීලා බෑ. ඒ ටික ගන්න පුළුවන් ගත්තේ නැහැ. අත්තරිනවා කියන තැනට ආවාම යට මේ ලෝකෙ කිසිම වටිනාකමක් පේන්නේ නැහැ. හැබැයි පින් කරන කෙනාට වටිනාකම් පේනවා. ඒ නිසා තමයි පරණ දේවල් දෙන්නේ අලුත් දේවල් තියාගන්නේ. කිරියත්තා මරුණාම කිරියත්තා නිදාගත්ත අඳ පන්සලට පූජා කරනවා. ඊයේ පෙරේ දගෙන අපු දම්රු හැඳ ලස්සයක් වට ඒක දෙන්නේ නැහැ. ඒක අමුරන්න තියා බුදු අමුරන්න දෙන්නේ නැහැ. හැබැයි කිරියත්තා මැරිච්ච එක්කන ආවිල්ලා බුදියා ගන්නවනේ කරාට. ඒක කරදරයි. එතන ඕල්මනක් වෙන්න පුළුවන්. ඒක පූජා කරනවා. ඇයි එයා පිනට බර කෙනා. එයාට වටිනාකමක් ඇත. පිරිණි වෙන කෙනාට වටිනාකමක් නැත. කිරියක් අනිදාගත්ත එක ගින්නට දානවා. දම්රුවක ආම්බුලන්ට පූජා කරනවා. එයාට වටිනාකමක් නැත. අපි ඉන්නේ වටිනාකමක් ඇත කිනතන. මිනිහට අඳුමත් දෙනවා නම් පාවිච්චි කරපු පරණ එකක් තමයි දෙන්නේ ගන්නට. ඇයි පෙරේද ගත්ත අලුත් කවුරුදර ගත්ත අඳුම දෙන්න පුළුවන්? ඇයි ඒක දෙන්නේ නැත්තේ? එයාට වටිනාකමක් ඇත. මාර්ගය ප්‍රමාද වෙන්නේ. ඉමින් ඉමින් වැඩෙන්නේ. ඉබ්බට වඩා වේගෙන් කූඹියා වාගේ වැඩෙන්නේ මේ දුර්වලකම් හදපු නැති නිසා. මේ බාධක තියෙන නිසා. කෝච්චියක වේගය සැතපුම් කිලෝමීටර 400 වෙන්න පුළුවන්. හැබැයි 100ට වඩා යන්න බෑ. ඇයි? පෙට්ටි 500ක් අමුණලා පිටිපස්සේ. ඒ බැඳි මේක එක කඩලා බලන්න. ඉන්දිම කොච්චර සෑල්ලුද කියලා. පීල්ල උඩින් යන්නේ. ඇයි? අර බැඳි නිසා මට යආගන්න බෑ. අල්ලගෙන ඉන්න ප්‍රතිශතයට අනුව යාට පිරිනිවන් පාන්න බෑ. සසර බර වැඩි එයාට. එයාට ගොඩාක් බරක් අදින්න තියෙනවා. අපි තාම පෙට්ටි එකක්වත් ගලවලා නැහැ. අපි උත්සාහ කරන මේ පෙට්ටිත් එක ඇදගෙන යන්න බෑ. අමාරුයි, දුර වැඩි. යනවා, කවදාද යනවා? ඒක ගොඩාක් වෙලා යනවා. බැඳීම් නෙමෙයි. ඒවට අලුත් නිර්වචනයක් දෙන්න. ඒවා හැම එකක්ම බැමි. අපි බැමි ගාලා. බැමි ගැව්වම කොහමද යන්නේ? බැඳීම් වලින් හැදිලා තින්නේ බැම්මක් අපට. මාර්ගයට බාධා වෙන කෙනෙක්. මාන්සි නොවෙන්න ඕනි. හැමදේම මගේ නෙමෙයි කියන එකට මොකද්ද තියෙන මාන්සිය? හැමදේම මගේ කියන්නයි මාන්සි වෙන්න ඕනි. බලන්න මෙච්චර කියලා වැටහිලා නෑ. හැමදේම මගේ, මේ හඹදරුව මගේ, මේ ආයතන මගේ, මේ යානවාන මගේ, මේ ඉඩම් මගේ, මේ මායිම් මගේ, මේ රත්තරන්, මේ සල්ලි, මේ වත්කම් ඔක්කොම මගේ. ඒකටයි මාන්සි වෙන්න ඕනේ. කිසිම දෙයක් මගේ නෑ. මේකට මොකක්ද දෙන මාන්සි? මොකවත් නෑ. පාඩිය කඩපියා නින්ද තියෙන්නේ. ඒකට මාන්සියක් නෑ. මාන්සි නොවෙන්නයි ඕනේ. මෙච්චර කාලයක් කළේ මාන්සි වෙන එක. ඒවා නඩත්තු කරන්න, ඒවා අයිතිවාසිකම් කියන්න, ඒවා උරුමකම් කියන්න භුක්ති විඳින්න මාන්සි වුණා. දැන් මාන්සි නොවෙන්න, මාන්සි නොවෙන්න උත්සාහ ගන්න. ඒක පුරුදු කරගන්න. මාන්සි නොවන එක තමයි මාර්ගය. මාන්සි වෙන එක පැවැත්ම. මේ සේනාසනය මගේ. මාන්සි වෙන්න ඕනේ මම. මොකද ආන්දරෝ, මේ මෙතන මට ඕනේ දෙන්න ඕනේ. ඇයි මේක මගේනේ? ඔබanse විකල් රකින්නා මම යන්න ඕනේ. ඇයි මේක මගේනේ? මේක මගේ නෙමෙයි. තනවද රන්නත් වතුර ටිකක කලඳන් ඉඳ වෙන්න පුළුවන්. වතුර ටිකු දෙනයි. ඒ වළඳනක ප්‍රශ්නයක් නෙමෙයි මට. උන්නාන්සේ වළඳනවා නෝ. උන්නාන්සේ විකල් රකින්න තේ උන්නාන්සේගේ ප්‍රශ්නයක්. පිරිනම් පාණ්ඩ කලින් උන්නාන්සේ කරන කර්ම උන්නාන්සේ ගෙවනවා නම් මම ගෙවන්නේ නැත්තම් ඒක මට දෙන ප්‍රශ්නේ මොකද? මට එහෙම කිසිම මොලේ අමාරුවන්නේ නැහැ. වළඳන අවයාඳුරේම කලබලේ වළඳන්නේ වතුර ටිකක ළඟ තියාගන්න. ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒක මගේ නෙමෙයි. මාන්සි නොවෙන්නයි ඕනේ. දැන් අපි මාන්සි වෙනවා. මාන්සි වෙනවා. අල්ලගන්නයි මාන්සි වෙන්න ඕනේ. අත්තරින්න මොකටද මාන්සි වෙන්නේ? මේක මගේ නෙවෙයි නේද? මොකටද මාන්සිය? අත්තරින්න මාන්සි වෙන්න ඕනේ. ඒ මොකද ඒ අත්තරින්න වෙන මාන්සිය? මාන්සි නොවන මාන්සියක් ඒක. අල්ලගන්න මාන්සි වෙන්න ඕනේ. ඒක විඩාව තේත්ව තුලින් ඒක අදන්න ඕනේ. රාදවල් නිදි මරාගෙන ඒක කරන්න ඕනේ. අල්ලා ගන්න එක. අත්තරින්න මාන්සියක් නෑ. ප්‍රශ්න මාත්‍යලෝක. කිසිම තැනක මාන්සියක් නෑ. ඒක හරි විවේකයි. දැන් මේ ටික ඔක්කොම මං අල්ලා ගන්න මොනතරම් මාන්සියක් නෑ. මේක මායින් හදන්න ඕනේ, ප්ලෑන් හදන්න ඕනේ, ඔප්පු හදන්න ඕනේ. ඒක මගේ නම රෙජිස්ටර් කරන්න ඕනේ, කණු දාන්න ඕනේ, කම්බි බඳින්න ඕනේ. අත්තරින්න පාත්‍රේ ගත්ත ඉමීන්සරේ දැත්ත පල්ලයට. කිසිම මාන්සියක් නෑ. එනම් මේ ලෝකේ අත්තරින්න මාන්සි වෙන්න අවශ්‍ය නැහැ. අල්ලගන්නයි මාන්සි වෙන්න ඕනේ. සරල ධර්මතාවය. කෑම කන්න මාන්සි වෙන්න ඕනේ. ඉංගාන ගන්න ඕනේ, බත් දෙන්න ඕනේ, අනන්න ඕනේ, විකන්න ඕනේ, ගිලින්න ඕනේ, වතුර බොන්න ඕනේ, අක්කෝ දන්න ඕනේ, පිඟාන හොදන්න ප්‍රශ්න කොටක් තියෙනවා. කෑම නොකා ඉන්න මාන්සි වෙන්න තියෙනවා නෑ. බුදියා ගත්තා ඉවරයි. කෑම නොකා ඉන්න මාන්සියක් නෑ. කෑම කන්නයි මාන්සි වෙන්න ඕනේ. බලන්න කොච්චර සරලද මේ මාර්ගය. සරල වැඩි නිසා මිනිස්සු නිවන් දකින්න. මිනිස්සු කැමති අර රණවල එල්ලිලා යන්න. හඳු නගිනවා වගේ අමාරු නම් මිනිස්සු හරි කැමති නිවන් දකින්න. මේක සරල වැඩි නිසා මිනිස්සු නිවන් දකින්න. ඇයි සරල වැඩි නිසා මිනිස්සු කම්මැලි? අනේ ඒක හරියන්නේ නැහැ. උදකලා හරින්නේ බෑ බෑ. දරපලන ඒකට කැමති. ඒකල මොනාර පොරොතලයකට මිටක් ගන්න මිනිස්සු උදපන පන ගන්නවා අරකටයි. දරපලන්න කැමති. දර නොපල ඉන්න කැමති නැහැ. ආන්දරෝ මේ අත්තේම හිරි වැටල වගේ. මොකද අද ගල් නම් කඩන්න වෙනවා. ඇයි ගල් කඩන්න නැති ඉන්නකොට නිකම් මාරු ළඟට තේට්ටු වගේ මාන්සි වගේ. හැබැයි ගල් නොකඩ ඉන්න එක නිකම් මරනවා වගේ නිකම්. ඉන්නකොට තරේට පෙරලෙනවා. මේට පෙර නිඳ යන්නේම නැහැ. අර උඩ පෙනපන ගන්නකොට හරි සතුටයි. ඒ මිනිස්සු මාන්සි වෙන්නයි කැමති. විවේක ගන්න කැමති නැහැ. ඒකනේ කියන්නේ රජකම කරන්න හරි ලේසි. තපස්කම කරන්න බෑ. ඇයි රජකම තියෙන රටේ ඉන්න මිනිස්සු දුල තියෙන එක. මිනිසුන්ට දඬුවම් කරන එක, කෑ ගන්න එක, බලය පාවිච්චි කරන එක, පාලනය කරන එක, ඒ මිනිසුන්ගේ මේ සුන්දම් අය කරන එක, ඒ පණන් අය කරනවනේ මිනිසුන්ගේ. ඒවට ඔක්කොම මේ නීති දානවා. ඒ කටයුතු කරනකොට රජුන්ට හරි ආසයි. ඒ කටයුතු හොඳට කරනවා. අර මොකවත් කරන්නේ නැහැ. ස්පියාන වාඩිලන්නේ කව රජුන්ට පෑ දෙකක් ඉන්න බෑ. ඇස්තරලා බලන හරි අමාරුය. තපස්කම රජකමට වඩා අමාරුයි. නිකන් ඉන්න එකනේ මේ ලෝකේ අමාරුම දේ. බදු එකතු කරන එක අමාරුද? බදු දෙන එක අමාරුද කියලා අහුවාම පස්සමතේ බදු එකතු කරන එකල අමාරු. එකතු කරන එක ඇයි ඒ දුන්නේ නැත්තේ? ඒ දෙනවා. ඒ දෙකුණයක් දෙනවා. පොලිත් තියෙනවා. පොලිත් දෙනවා. එකතු කරන එක හරි සන්තෝෂයි මිනිසුන්ට. දෙන එක හරි අමාරු. ටැක්ස් දෙවන ප්‍රමාණයද වැඩි? ටැක්ස් ගන්න ප්‍රමාණයද වැඩි? ගන්න ප්‍රමාණය වැඩි, දෙන ප්‍රමාණය අඩුයි. දෙන්නේ. දෙන එක අමාරුයි. ගන්න එක ලේසි. ඒකයි පැවත්ම ඉච්චර ලේසි වෙලා තියෙන්නේ. එකතු කරන එක ගන්න එක හරි ලේසි. දෙන එක අස්කරන එක අත්තරින එක හරි අමාරු. ඒක යන්නේ නැහැ. ඒක හරි අමාරුයෙන් යවන්නේ. පුතේ තාත්තා ළඟට ඇවිල්ලා ආනවලු මේ තාත්තේ මේ වාහනේ මට දෙනවද? බෑ පුතේ. මේ වාහනේ දෙන්නේ නැහැ. ඇයි? බෑ පුතේ මේක මට පාවිච්චි කරන්න ඕනේ. දැන් තාත්තා මැරුණොත් එතකොට පුතාට හම් වෙනවා. එතකොට පුතා ගන්නවා. බලන්න මේ පොඩි ප්‍රකාශය තුළ තියෙන අභ්‍යන්තරේ. ඒ කියන්නේ මේ ලෝකෙ මිනිස්සු අත්හරින්න කැමති නැහැ. හැබැයි මැරෙනකොට හැමදේම අත්හරිනවනේ. රුචියලක්වත් අරගෙන යන්න බැරි නම් හැමදේම කියලා යනවනම් අත්හරිනවනේ. අත්හරිනවාම නම් ඇයි අත්හරින්නේ නැත්තේ? ගෙනියනවාම නම් අල්ලගත්තට කමක් නැහැ. ගෙනියන්නම බැරි නම් ඒකාන්ත වශයෙන්ම අත්හරිනවාම නම් ඒ අත්හරින එක නවත්තන්නත් බැරි නම් ඉතින් කොහොමවත් අත්හරිනවනේ. ඒක කල්ලාතුත් අත්හරියම ඉවරනේ. ඇයි මේ පුංචි මානසිකත්වය හදාගන්නේ නැත්තේ? ඒ සරල ඒ ගුණය බෝ හදාගන්නේ නැත්තේ? කොහොමත් නැති වෙනවනේ. දැන් නැති වුණා කමක් නැහැ. ගෞතම බුදුහාමුදුරුවෝ අවුරුදු 40ක් විතර 84000 කියලා බැරි ගෑයලා උන්වහන්සේ පිළිනියම් දැවවා. දැන් වර්තමානයේ ඉන්න ආර්ය සෙට් එකටත් උපසකච්චකු මේකතලා ඒක දන්නේ කරන්න ගන්න. කියලා බැරි ගෑයලා අපේ තාස්කල් පෙවර කළා. ඕ බුදුහාමුදුරන් වෙච්ච දේ මම අපටත් කළා. ඒකද කරන්න දන්නේ නැත්නම් මේක වැඩක් අරගෙන පිළිනියම් පානවා. බුදුහාමුදුරන්ට කරපු දේ අපිට කරන්න බෑ. අපි ඊට වඩා දක්ෂයි. මේගොල්ලෝ අපට ඒක කරන්න යන්නේ කියනකොට කට්ටිව අතහැරලා අපි නිදාස් වෙනවා. ඒකෝච්චිය නගින්න වාතක මාස්ටර්. බුදුහාමුදුරන්ගේ මා කරුණා උන්නාන්ට ඒකෝච්චිය අන්තිම වෙනකන් හිටිය බැස්සේ නෑ. අපි මගින් බහිනවා. 2050 දී මගින් බහිනවා. හැම කාලෙම බුදුවරුන්ට මිනිස්සු ඕක තමයි කරන්නේ. තථාගතයන් වහන්සේලා මා කරුණාවෙන් මේ පණිවිඩය කියලා බැරි ගයිලා පිරිනිවන් පාන. එතකොට කෝටි ගාණක් ඉන්න ඒ පණිවිඩේ ප්‍රතිපදාවකෙන් පුරුදු කරන්නේ ඒ මාර්ගේ වඩන්නේ. බුදුවරුන්ටවත් ඒ අනුකම්පාවෙන් ඒ ගරුත්වය කරන්නේ කෙලෙගුණේ සලකන්නේ. ඒ ශාසනය පවතින තාක්කල් සියලුම ආර්යවරුන්ට මිනිස්සු ඒකමයි කරන්නේ. මේ පැණි වාගේ සාදු කියලා ආගෙන ඉන්නවා. හැබැයි කිසිම දෙයක් වඩන්නේ නැහැ පාසිනේ. ඒ ධර්ම හරියටම හරිය කියලා එකඟ වෙනවා. හැමතැනම මේක බෙදනවා කියනවා. හැබැයි කිසිම දෙයක් එයා පුරුදු කරන්නේ නැහැ. අර බුදුවරුන්ට කරපු දෙයම එයා කරන්නේ. ඒ ධර්මයේ නිවැරදි නම්, ඒ මාර්ගයේ නිවැරදි නම්, කෙලේ ගුණේ සලකන්න එයා වඩන්න එපා. එයා ඵලයකට පත් වෙන්න එපා. සතර පාය නිදාස් වෙන්න එපා. ඒක කරන්නේ. හැම මොහොතම මේක වඩන්න ඕනේ. සතර ඉරියව්වෙන් මේක වඩන්න ඕනේ. ජීවත් වෙන හැම මොහොතෙම අපේ නිවීම පිණිස අපි ජීවත් වෙන්න ඕනේ. සතර සතිපට්ඨානය තුළ තමන් ඇතිරෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගය තුළ මේ හැම මොහොතක්ම ගනුදෙනු කරන්න ඕනේ. මේ මෙතියනම් අපි බුදුහාමුදුරන්ට සාසනයට කෙලෙගුණේ සැලකුවා. එහෙම නැත්නම් බුදුහාමුදුරෝ නොසලකාරියා, සාසනේ නොසලකාරියා. මගේ බෞද්ධකම මම අපාසයට පත් කළා, පිළිකුල් කෙරෙව්වා. ඒ වරදට ඒ චෝදනාවට මම එකඟ වෙන්න වෙනවා. කෙලෙගුණේ සලකන නම් දැන් ඉඳලා මේක වඩන්න ඕනේ. මේ මොහොතේ ඉඳලා හැමදේම සම්මාවෙන් දකින්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ගනුදෙනු කරන්න ඕනේ. සතර සතිපට්ඨානෙන් ජීවත් වෙන්න ඕනේ. කයට අනුව දකිනවා, ස්පර්ශයට අනුව දකිනවා, ධර්මානුකූලව දකිනවා, සිතිවිලි වල ගනුදෙනුවක් වශයෙන් දකිනවා සතර සතිපට්ඨානෙ. හැමදේම කමඨානක් වශයෙන් දකිනවා, හැමදේම නිවනක් වශයෙන් දකිනවා. හැමදේ තුලින්ම තමන්ගේ නිවන කරගන්නවා. තමන්ගේ නිවීම පිණිස පරිභෝජනය කරනවා. తాවකාලිකව පරිභෝජනය කළ අත්තරලා යන එකක්, දියල යන එකක්. මේක తాවකාලික පරිභෝජනය සඳහා පමණයි, නිවනට පමණයි. එහෙම දැනගෙන කටයුතු කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ජීවත් වෙන්නේ. මේ මාර්ගයේ මේ විදිහට වැඩුවේ නැත්නම්, මේ විදිහට ජීවත් වුනේ නැත්නම් මේ භද්‍ර කලාපේ අපිට නිවනක් නැහැ පාතරි මාත්‍ය. බුදුවරු පස් නමක් බාල වෙලත් මට මගේ නිවන ඇති කරගන්න බැරි වුණා කියලා කියන්නේ එයා තරම් සාපලද්දෙක් නෑ. එයා තරම් අතේ වීදමේ ඌණියම් කරගත්ත කෙනෙක් නෑ. දෙයි කපාගත්ත කෙනෙක් නෑ. මේ භද්‍ර කලාපේ කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම හතරනමකු ඉවර වෙලා අග්නිසට ඇවිල්ලා මම භද්‍ර කලාපේ බුදුවරු පත්නම පාල වෙලා අනේ මට සෝතාපන්නම වෙන්න බැරි වුණා කිව්වම නිന്ദාසාවතයි මගේ චරිතේ. මන්තරම් පිළිකුල් මිනිසෙක් නෑ මේ ලෝකේ. බුදුවරු පත්නමකගේ ශාසන තුළ අනන්ත ප්‍රමාණ ඉපදිලා හැම බුදුබණක් බණක් අහලා මොකුවත් අඩුපාඩු හදාගත්තේ නෑ. හැමදාම පංචකාම ලෝකේ බබලෙනවා. මේ පාසක මාත්‍ය මේ වගේ චරිතේ මොනතරම් දුෂ්ට චරිතයක්ද. බුදුවරුන්ට තැවුම් කන් දීලා නෑ. අඩුපාඩු මොකවත් අදාගෙන නෑ. එච්චර දරුණු නොවෙමු අපි. ඒ තරම් නින්දාසාගත චරිතයක් මම කියන තැනටපත් නොවෙමු. එනම් මේ ගෞතම බුද්ධ ශාසනයවත් පිරිනිවන් පාලා මගේ දක්ෂකම මම ශාසනයට පෙන්වන්න දෙපාය. කකුසඳ කොණාගම කාශ්‍යපගේ මම අදක්ෂ වෙන්න පුළුවන්. හැබැයි ගෞතම සම්බුද්ධ ශාසනයේ මම දක්ෂ වුණා. මම සෝතාපන්න වුණා. මම ආර්ය ජාතිය ඉපදුණා. මම කෑගාලා කියන්න එපා. මගේ දක්ෂකම මම පෙන්වන්න දෙපාය ලෝකෙට. හැම බුද්ධ ශාසනයේ මම පංචකාම පිනෙව්වා. අදයි ගෞතම බුද්ධ ශාසනයේ පංචකාම නිරෝධ කළා මම. එහෙම ප්‍රසිද්ධිය කියන්න මම දක්ෂ වෙන්න එපායි. ඒ ආර්ය ගුණය මන් තුළ ඇති වෙන්නේ ඒ ඒක ඇදුනාමනේ. ඒ ඵලය ලැබුණාමනේ. එතන තියෙන්නේ.